සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප මේ පින්නතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි නිදාන සංයුත්තේහි අවිසමය සංයුත්ත කොටසට ඇතුළත් වන පටිපදා සූත්‍රය. මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා ප්‍රතිපදා දෙකක් ගැන. මිච්ඡා පටිපදං වෝ භික්ඛවේ දේසිසාමි සම්මා පටිපදං ච. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මා ඔබලාට මිච්ඡා පටිපදාවත් සම්මා පටිපදාවත් නැත්තම් වැරදි මාවතත් නිවැරදි මාවතත් දේශනා කරනවායි කියනවා. ඊළඟට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, කතමාච භික්ඛවේ මිච්ඡා පටිපදා. මිච්ඡා පටිපදාව වැරදි මාවත කියන්නේ මොකද්ද? අවිඥා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං ආදී වශයෙන් සඳහන් කරලා, ඒව මේ තස්ස කේවරස්ස දුක්ඛක්ඛණ්ඩස්ස සමුදයෝ හෝති අයං වුච්චති භික්ඛවේ මිච්ඡා පටිපදා. අවිද්‍යා පාදකව සංඛාර විඥානාදී අංග ගොඩ නැගී ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බන්ධී කියපු ආකාරයට ජාතිය හේතුවෙන් ජරා මරණ ආදී අනේක විද දුක් සමුදාය ඇතිවන ඒ පරිසම්පාදේහි සමුදය අන්තය තුලින් දුක ගොඩ නැගෙන ආකාරය මිත්‍යා ප්‍රතිපදාව හැටියට මෙහිදී සඳහන් කරන්නේ. ඊළඟට දේශනා කරනවා, කතමාච භික්ඛවේ සම්මා ප්‍රතිපදා. සම්‍යක් ප්‍රතිපදා මොකද්ද කියලා පැහැදිලි කරනවා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදි වශයෙන් දේශනා කරලා, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ හෝති කියපු විදිහට අවිද්‍යාව දුරු කිරීමසෙන් පටිසම්පාද චක්‍රයෙන් නිදහස් වෙලා ජාති ජරා මරණ ආදී අනේක විද දුක් සමුදායෙන් නිදහස් වෙන ප්‍රතිපදාවට කියනවා සම්‍යක් ප්‍රතිපදාව, නිවැරදි මාවත විදියට. මේ දේශනාව තුළින් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ සත්‍ය කියන කාරණා දෙක. නැත්තම් දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් කියන කාරණා දෙක. භාගතුන් වහන්සේ නොඑක් තැනදී මේ දුක හා දුකේ නිරෝධය දේශනා කරපු ආකාරය දැක ගන්න පුළුවන්. අනුරාධ සූත්‍රය වැනි ස්ථානවලදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් ලෝකයට කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. ඒ මොනවද? දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් කියන කාරණා දෙක. නැත්තම් දුකත් දුකේ නිරෝධයත් කියන කාරණා දෙකයි උන්වහන්සේ දේශනා කරන්නේ කියලා පැහැදිලි කරනවා. ඇතැම් තැනකදී දේශනා කරනවා, යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ දුකමයි, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන තියෙන්නේ දුකමයි කියන කාරණය. මේ ඊටම පැහැදිලි වෙනවා භාගතුන් වහන්සේ මේ ඊටම කෙටියෙන් දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව. බුදුදහමේ මූලික තේමාව තමයි සත්‍යයට මේ අනේක විද දුක් සමුදායෙන් නිදහස් වන මාවත පැහැදිලි කිරීම. එෙහිදී මූලික දේශනාව වන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත දේශනාව. මේ දේශනාව තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම, ඒ වටා පටිසම්පාදය නැත්නම් හේතුඵල දහම, දුකේ හට ගැනීම නිරෝධය, ස්කන්ධ පංචකය, ආරස්මේගික මාර්ගය ආදී සියලුම කරුණු මේ චතුරාර්ය සත්‍ය තුළ දක්වන්නට පුළුවන්. මෙහිදී සඳහන් වන ප්‍රධාන කාරණා දෙක ගැන අපි අවධානය යොමු කරොතින් ලෝකයේහි අවිද්‍යාව සහ විද්‍යාව කියන කාරණා දෙක පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවෙන් කළ තියෙන්නේ. විද්‍යා උප්පතං සෙට්ඨහ අවිද්‍යා නිපදතං වරහ කියලා සඳහන් කළා. විද්‍යාවෙහි ප්‍රඥාවෙහි නැගීමත් අවිද්‍යාවෙහි වැටීමත් යහපත් දේ හැටියට දේශනා කළා. අන්‍ය අතින් බලන විට පින්නතුනි, අවිද්‍යාව සහ විද්‍යාව කියන කාරණා දෙක අප මිහිදී තේරුම් ගන්නට ඕන. අප ලෝකය හා සම්බන්ධ වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන බාහිර අරමුණු සමග නැත්තං ධර්මාලම්බන සමග එකතු වීමෙන් හටගන්නා වූ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළින් තමයි අපේ ජීවිතය ගොඩනගා ගන්නේ. මෙන මෙහිදී ඇස්කන්න ආසාදී පංචේන්ද්‍රියට විශේෂයෙන්ම ගෝචර වන රූපාදී අරමුණු වර්තමානයේහි සම්බන්ධ වෙනවා, ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන අරමුණු විපාක මට්ටමේදී උපේක්ෂා සාගතව හටගෙන නිරුද්ධ වෙන අතර ඉන්පසුව අවිද්‍යාව පාදකව ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නොදැනීමෙන් ස්පර්ශ සමුදයන්තේ සිටීම හේතුවෙන් අප මේ සංසාර චක්‍රය තුල ගමන් කරනවා. ඇහැට දකින රූපය නිරුද්ධ වන බව නොනින් නොදැක්කොත් ඒ වෙලාවේ සිහියෙන් අපි නොසිටියොතින් බාහිර අරමුණට අපේ විඥානය විඥානට්ටියක් වෙලා එහි ප්‍රතිඵල විදියට සංඛාර විඥාන නාම රූප ආදී මේ සමස්ත ස්කන්ධ පංචයේම ගොඩ නැගී අප සසර අනාගත ජීවිතයේදීත් ඒ වගේම මේ ජීවිත කාලය තුලත් ජරා මරණ ආදී දුක් වලට මුහුණ පාන්න සිදුවන ආකාරය මේ මිත්‍යා ප්‍රතිපදාව තුලින් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණය තමයි මේ අවිද්‍යාවෙන් මිදෙලා කිසියම් කෙනෙක් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළොතින් ඔහුට සම්මාදිට්ඨිය ලැබෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ඔහු දන්නවා දුක හටගන්නේ කොහොමද, දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇසට පතිත වෙන රූපය සැබෑ ලෙසමෙහි යථාර්ථය දැනගත්තොත් අන්නෙහිදී බාහිර රූපය තේරුම් ගන්න අවස්ථාවේදී ඒ රූපයත් ඇසත් නිරුද්ධ වූ දෙයක් බව තේරුම් ගත්තොතින් බාහිර රූපේ නිදහස් වන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ අතර අභ්‍යන්තර මනායතනෙනොත් නැත්නම් විඥානෙනොත් අප නිදහසිය යුතුයි. මෙන්න මේ බාහිර රූපයෙන් සහ අභ්‍යන්තර නාමයන්තෙන් මේ දෙකෙම නිදහස් වීම තමයි අවිද්‍යාවෙන් දුරු වීම නැත්නම් ප්‍රඥාව සම්පාදනය කර ගැනීම කියලා කියන්නේ. එනිසා අප වර්තමානයේ තුල සතිපට්ඨානයේ තුල ඉඳිමින් සතිපට්ඨාන භාවනා වශයෙන් ඇස රූපේ චක්කු විඥාන ආදී මෙන්න මේ ආයතන ධාතු වශයෙන් හෝ නැත්නම් රූප වේදනා ආදී ස්කන්ධ වශයෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ත නැත්නම් හට ගැනීම Nirodhe ආස්වාද ආදීනව නිස්සරණ අපි නෝනින් දැක්කොත් බාහිර රූපේ නිදහස් වෙලා අභ්‍යන්තර නාමයන් තිනුත් නිදහස් වන ප්‍රඥාව ගොඩනගා ගන්නට පුළුවන්. අනේ ප්‍රඥාව තුලින් අවිජ්ජායත්තේ වාසියස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදී වශයෙන් අවිද්‍යා නිරෝධ වීම සමගම සංඛාර විඥාන නාම රූප ආදී මෙන්න මේ පටිසම්පාදංගෙන් නිදහස් වීම වශයෙන් දුක්ඛ නිරෝධය කරා ළඟා වන්නට අපට පුළුවන්කම තියෙනවා. අන්නේ සඳහා ධර්ම ශ්‍රවණින් සම්මා දිට්ඨිය පිහිටලා සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ආරස්මංගික මාර්ගයේ තුල ගමන් කිරීම වශයෙන් සම්මා ඥාන සම්මා විමුක්ති කියන අවස්ථාවකටපත් වෙලා මේ සසර දුකින් සපුරාම නිදහස් වීම සංඛ්‍යාත දුක නිරෝධේ සාක්ෂාත් කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එනිසා මේ සූත්‍රයෙන් පටිපදා සූත්‍රයෙන් අපි මිච්ඡා පටිපදාවෙන් ලැබෙන දුක පිළිබඳව අවබෝධ කරගෙන ඒ නිදහස් වීමසෙන් දුකෙන් නිදහස් වීම සඳහා වූ සම්‍යක් ප්‍රතිපදාවට මනා දර්ශනෙන් ආරස්නංගික මාර්ගය අනුගමනය කිරීමසෙන් මේ සම්මා ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලෙන් ජනිත කරගත්තා වූ කුසල ඵලය උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.